නමස්කාර සියලු පෝජාද්‍රව්‍යයන් අපසරණ ගිය අපේ ශාස්ත්‍රෝ බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායට සම්බුද්ධ පූජාවක් වශයෙන් පූජා කරමු, පූජා වේවා කියන හැඟීමෙන් අපි කවුරුත් දෙකට ගාථා කියලා වන්දනා කරමින් සම්බුද්ධ පූජාව පවත්වමු. සංසාර සාරෝග විනීතනි සන්නේත සාතං සුචිතාරදේසං සන්දේර සංසන්න තනුපලාසං සංලාපදේසින් පනමේ විසාසං සංසාපිගංකේ වලමෝහනාසං සන්නාහ රණේ විසේසං සංසේවිතං දාසේ මුදාරහාසං සංහාර ධම්මං අනමේ සදාසං සන්දාස ගන්නාසිත පාපනාසං සන්නාපධන්තිං අත ගෝර පාසං සම්පාර ගාමින් සුචිතාර වාසං සංවාර සංඝං පනමේ රතාසං නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකේ අනුන්තරෝ පුරිස ධම්මසාරති දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං දේවිත පරියන්තං ධම්මං දේවිත පරියං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ ඤායපටිපන්නෝ පටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අට පුරිස පුංගලා ඒත භගවතෝ ශ්‍රාවක සංඝෝ අංජලි කරණියෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙන් ලෝකං සාති සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡති බුද්ධරූපං සකලං යස්ස මූලේ නිතින්නෝව සම්බාරි විජයං පන්තෝ සම්බඤ්ඤතං සං වන්දේ තං බෝධිපාදපං පඨමං බෝධිපල්ලං තං ဒුතියං ච අනින්දිතං තතියං චංකමනං සෙන්තං චතුත්තං රතනාගරං පංචමන්නය පාලංච මුචලින්දේන චට්ටමං සන්තමං වන්දේ තං මුනි සේවිතං ඉමේ තේ මහා බෝධි ලෝකනාතේන අහං තේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ ඝනසාරං පදින්තේන දීපේ තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි ගන්ධ සම්භාර යුන්තේන දුපේනාහං සුගන්ධිනා පූජයේ පූජනීයන්තං වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිං පූජයාමි මුනින්දං තිරේපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන පුඤ්ඤේ පුප්පන් මිලායති යථායි ආයෝ තථායති විනාශ භාවන් අධිවාසේ තුනෝ බන්තේ පානියං පරිගක්ඛිතං අනුකම්පං උපාදාය පතිගන්හා මුන්තම අදේවාසේ තුනෝ බන්තේ ගිලාන පංචයං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුන්තම අදේවාසේ තුනෝ බන්තේ සම්බං සන්දාය අනුකම්පං උපාදාය පතිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ පාලං සතං සමාගමෝ හොතු යාවනිම්බාන පන්තියා ශ්‍රද්ධාවන්ත පින්නතුනි අප දැන් ටික වේලාවක් බුදුරජාණන් වහන්සේ ගැන සිහිපත් කරලා බුදුගුණ භාවනා වඩමින් ඒ වඩන්නා වූ බුදුගුණ වල බලෙන් සියලු සත්වෝ සුවපත් වෙත්වා කියන පැතුම ඇති කර ගන්නටයි බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන මොහොතක් පාසා අපේ සිත ඇතිවන්නේ ඊටාම පිරිසිදු සිටිවිලි අපේ හිත පිරිසිදු වෙනවා සංපත් වෙනවා කුසලයේ දින වෙනවා. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකයේ පහළ වෙච්ච මෛත්‍රියෙන් සහ ප්‍රඥාවෙන් ඉහළටම තමන්ගේ හිත දියුණු කරගත්තු උත්තමයන් වහන්සේ. උන්වහන්සේ සාරස්සංගේ කාලපලක්ෂය පුරා දානාදී පාරමිතා ධර්ම පුරලා අපමණ පරිත්‍යාගයක් මේ ලෝකෙ වෙනුවෙන් සිදු කළා. උන්වහන්සේ සිදු කළ පරිත්‍යාගය ගැන ධර්මයේ සඳහන් වෙනවා. සෝසාගරේ ජල දෙකම් රුධිරං අදාසේ භූමින් පරාජිය කරං සමදාසි දානං මේ රූපමාන මදිකංච සමෝලිතේසං තේතරකාදිග කරං නයරං අදාසේ කියලා. මේ ගාථාවෙන් කියවෙනවා බුදුහාමුදුර කරපු පරිත්‍යාගය. සෝසාගරේ ජල දෙකම් රුධිරං අදාසේ ඒ බෝසත්යන් වහන්සේ මහසාගරේ ජලයට වඩා ලේදන් දීලා තියෙනවා සම්බුද්ධත්වයට සඳහා. භූමින් පරාජිය පරං සමදාසි දානං මේ මහා පෘථුවියට වඩා තමන් වහන්සේ ගැන්ගේ මස් නම් දීලා තියෙනවා සම්බුද්ධත්වයට සඳහා. මේ රූපමාන මදිකංච සමෝලිතේසං ඉන්දියාවේ තියෙනවා මහා මේරු පර්වතය කියලා. ඒ මහා මේරු පර්වතයට වඩා ප්‍රමාණයක් උන්වහන්සේ තමන් වහන්සේගේ හිස් දන් දීලා තියෙනවා. නිකන් හිස් නෙවෙයි, සාමාන්‍ය මනුස්ස හිසුත් නෙවෙයි, ඔටුනු පළන් හිස් දන් දීලා තියෙනවා. පාරමිතා පුරන සමයේ රජකුමාරවරු වශයෙන් ඉන්න කාලේ හිස් දන් දීපු ප්‍රමාණය මහා මේරු පර්වතයට වඩා වැඩි. අහසේ තාරකාවට වඩා තේ තාරකා අධික තරන් නයනං අදාසේ අහසේ තාරකාවට වඩා තමන්ගේ ඇස් දෙක තමන්ගේම දෑතෙන් ගලවලා දන් දීලා තියෙනවා. ඒ මනුෂ්‍යයන් වශයෙන් කරු කැපවීම. ඇතැමිට උන්වහන්සේ ඇතෙක් වශයෙන් ඉන්න කාලේ තමන් වහන්සේගේම දළ දෙක ගෙනියන්න ආපු මනුෂ්‍යය කියතක් ආපු වරන් ආපු මනුෂ්‍යයට තනියෙන් කියතින් ඒ ඇස් දළ ඉරන්න බැරි නිසා හොඬ වැලේ එක පැත්තකින් කියත අල්ලගෙන අර අසරණ මනුෂ්‍යයාට දළ දෙක දන් දුන්නා කියතෙන් ඇදලා. ඒ තරම් පරිත්‍යාගයක් කරපු උත්තමයන් වහන්සේ කෙනෙක් තමයි අපි සරණ ගිහිලා ඉන්නේ. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණේ මේ වගේ පරිත්‍යාගයක් කරලා. ඉතින් එහෙම අවබෝධ කරගත්තු ධර්මයක් තමයි අද ලෝකයේ පුරා බුදුදහම කියලා තියෙන්නේ. උන්වහන්සේ සාරංශංගේ කල්පලක්ෂයක් පෙරම් කරලා මේ අනාවරණය කරපු සද්ධර්මය පතර 45ක් ලෝකෙ වෙනුවෙන් දේශනා කළා. උන්වහන්සේ පිරිනම් පවදාලා පතර 2563ක් ඒ උතුම් දහම ගෞරවනීය මහා සංඝරත්නය ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙනවිලා අපට දායාද කළා තියෙනවා. ඒ උතුම් සද්ධර්මය තමයි අද ලෝකෙම බුදුදහම විදියට ව්‍යාප්තව තියෙන්නේ. ඉතින් එවැනි උතුම් දහමක සරණ ගියපෝ ඒ දහම තුළින් මෙලව කරලව දියුණුව සලසාගත්තු අය හැටියට අප මේ ලබාගෙන තියෙන මේ උතුම් සද්ධර්මයේ ලෝකෙට දායාද කරන්න කැපවීම කරපු ඒ උත්තම මනුෂ්‍ය රත්නයේ වෙනුවෙන් අපි එක වේලාවක් අපේ සිත අපේ මනස වෙන් කරමු. උන්වහන්සේ තුල පැවති ඒ අරහන් ආදී උතුම් බුදුගුණ මොහොතක් මෙනෙහි කරලා අපේ හිත තැම්පත් කරගනිමු. අපේ හිතේ කුසල දිනු කරගමු. ඊය ඥාන කරගන්නා වූ කුසලය අපට පින්නතුනේ දවසකට දෙකකට නෙවෙයි, ඇතැම් විට කල්ප ගානක් සුභතිගාමී වෙන්න ඒ ඇති කරගන්නා වූ කුසල චේතනාව අපට හේතුවක් වෙනවා. එතන හොඳට සිහිපත් කරගන්න අප සරණ ගිය අපේ සාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දඹදිව බුද්ධගයාවෙහි සම්බුද්ධත්වයට පත්වෙච්ච මොහොතෙහි රැස්මහලා විහිදුවමින් වැඩ සිටින ආකාරය හොඳට සිහිපත් කරලා උන්වහන්සේ තුළ පැවති අරහන් ආදී උතුම් සම්බුදු ගුණ එකිනෙක සිහිපත් කරලා ඒ උතුම් සම්බුදු ගුණ වල බලයෙන් ලොවෙන් සියලු සත්ත්වෝ සුවපත්ත්වා කියන ප්‍රාර්ථනාව අපි ටික වේලාවක් කරමු. හොඳයි, හොඳට තැම්පත්වල වාඩි වෙලා අපි දැන් ටික වේලාවක් බුදුගුණ මෛත්‍රිය වඩන්න සූදානම් වන්නේ. හොඳට කල්පනා කරන්න බුදුරජාණන් වහන්සේ සද්වන රශ්මිය විහිදුවමින් නෙත් සඟල පහළට හෙලාගෙන ඉතාම පියුතුරු මනසින් ප්‍රසිද්ධ වූ එවාගේම ප්‍රබුද්ධ වූ ශරීරයෙන් යුක්තව ලෝකයට ශාන්තිය කරමින් මා ඉදිරිපිට ඒ උත්තම මනුෂ්‍ය රත්නේ වැඩ ඉන්නවා. උන්වහන්සේට මාගේ නමස්කාරය වේවා. නමස්කාර කරමි කියලා සාදුසිතින් අපි උන්වහන්සේ ගැන මේ විදියට වේලාවක් සිහිපත් කරමු. භගවතු අරහං බුද්ධගුණතේජේන සම්මේසංතා භවන්තු සුඛේ තන් සන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති අරහං බුදුගුණ තේජසින් ලෝයති සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. භගවතු සම්මා සම්බුද්ධ තේජේන සම්දේ සන්තා භවන්තු සුඛේ සන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති සම්බුද්ධ බුදුගුණ තේජසින් ලෝමැති සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. භගවතු විඤ්ඤාචරණ සම්පන්න බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛේ සන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති විඤ්ඤාචරණ සම්පන්න බුදුගුණ තේජසෙන් ලෝයති සියලු සත්‍යෝ සෝපත් වෙත්වා. භගවතු සුගත බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛේ සන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති සුගත සම්බුදු ගුණ තේජසින් ලෝයති සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. භගවතු ලෝකවිදු බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛේ සන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති ලෝකවිදු බුදුගුණ තේජසින් ලෝයති සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. භගවතු අනුත්තර පුරිස ධම්ම සාරති බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛේ සන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති අනුත්තර පුරිස ධම්ම සාරතේ සම්බුදු ගුණ තේජසින් ලෝයති සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. භගවතු සත්තා දේව මනුස්සානං බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛේ සන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති සත්තා දේව මනුස්සානං බුදුගුණ තේජසෙන් ලෝයති සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. භගවතු බුද්ද බුද්ද ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛේ සන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති බුද්ධ බුදුගුණ තේජසින් තොයති සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. භගවතු භගවා බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛේ සන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති භගවා සම්බුදු ගුණ තේජසෙන් ලෝයති සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. භගවතු අනන්ත බුද්ද ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛේ සන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති අනන්ත වූ බුදුගුණ තේජසින් ලෝයති සියලු සත්‍යෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැතිවෙත්වා සොනින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. ධම්මස්සවන කාලෝ අයං බ පින්නුතුනි අපේ සසර බොහෝ කාලයක් පින්දහම් කරලා පාරමිතා පුරලා ප්‍රාර්ථනා කළ ලබපු දෙයක් තමයි සම්බුද්ධ ශාසනය කියලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මයේ ලෝකයේ තියෙන කාලෙක සුගතියක ඉපදෙන ලැබීම මේ ලෝකයේ තියෙන ඉතාම දුෂ්කර කාරණයක් විදියටයි බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ. ඒක උපමාවකින් දක්වනවා හරියට කනකස් බෑවේ වියසිදුරෙන් ආස දකින්න ආසමනේ කියලා. ඒකට ඔබ දන්නව නේද? ඔය වියගස කෙලක තියෙනනේ හරක්ගේ කරේ වදින එක්තරා ලී කොටයක් තියෙනවා. ඔහුගේ අර කරට දාන නාසයට දාන ලණුත් එක්ක සම්බන්ධ කරන සිදුරු තියෙනවා. ඉතින් මෙන්න මේ වියදණ්ඩ සිදුර ළඟින්ම දෙකට වෙන් වෙනවා එක්තරා අවස්ථාවක. කැලේ දෙකක් බවට පත් වෙනවා. මෙන්න මේ වියසිදුරෙන් ළඟින් හැරිච්ච මේ වියදඬු දෙක කැලේ දෙක යම්කිසි කෙනෙක් මොහොතකට දානවා. මොහොතකට දැම්මම මොකද වෙන්නේ? ඒක නොයේ තැම්වල පාවේ යනවා. ඔබට හිතන්න පුළුවන් දෙය මේ දී කැවල දෙක එකට එකතු වෙයි කියලා. එකතු වුණාට අර සිදුර තියෙන තැනම එකතු වෙන්න පුළුවන් කියලා හිතනවද? ඒක ඉතාම දුර්ලභ කාරණයක්. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා යම්කිසි දවසක ඒ වියදඬු දෙක එකට අර සිදුර ළඟින් මේකට එකතු වෙන්න පුළුවන්. ඒ එකතු වෙන අවස්ථාවේදී මොහොත යට ඉඳලා අවුරුදු 100කට වරක් උඩට එන එක මොහොතක් අවුරුදු 100කට එක දවසයි උඩට එන්නේ. උඩට එන ලොකු කැස් බෑව ඉන්නවා. අන්නේ කැස් බෑවගේ එක ඇහක් විතරයි පේන්නේ. අන්නේ සමන්ට පේන එක ඇහෙන් අර වියසිදුරෙන් අහස දකින්න පුළුවන් කියලා හිතනවද? මේක ඉතාම දුර්ලභ අවස්ථාවක්. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා යම් කෙනෙක් අපාගත වුණා නම් ඒ අපාගත වෙච්ච කෙනෙක් මනුස්ස ලෝකයට එන එකත් අර කනකස් බෑවේ වියසිදුරෙන් අහස දකින්නටත් වඩා ඉතාම දුර්ලභ කාරණයක් කියලා. ඊළඟට තවත් අවස්ථාවක දේශනම සඳහන් කරන බුදුහාමුදුරුවෝ මනුස්ස ලෝකයට කෙනෙක් ආවත් ඒ මනුස්ස ලෝකේ ඉපදෙන්න පුළුවන් සමහර කෙනෙකුට. හැබැයි මේ මනුස්ස ලෝකෙ ඉපදින අවස්ථාවේදී හොඳ අංගපස්ස වලින් යුක්තව ඇස් කන්න ආදී විකලත්වයක් නැතුව හොඳ බුද්ධියක් සහිතව ඉපදිලා අනිත් පැත්තේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ දහමක් ලෝකේ තියෙන කාලෙක මනුස්ස ලෝකෙ මේ වගේ ඉපදෙන ලැබීම නැවතත් සඳහන් කරනවා. නැවතත් කනකස් බෑවේ වියසිදුරෙන් අහස දකින්න හා සමානයි කියලා. එතකොට අවස්ථා දෙකක් අපි ජයගෙන තියෙනවා. ඔබට හිතන්න පුළුවන් ඔබ මේ ලැබුණු මනුෂ්‍ය ජීවිතය මේ දුර්ලභ මනුෂ්‍ය ආත්ම භාවය සහ බුද්ධෝත්පාද කාලයේ කොයිතරම් අමාරුවෙන්ද අපි ලබන්නේ නැත්තේ. නමුත් ලැබුණට පස්සේ අපිට මේක දන්නේ නැහැ අපිනේ. අපිට කවුරුහරි කල්යාණ මිත්‍රයෙක් කියලා දෙන්න ඕන ඔබ මේ අමාරුවෙන් ලැබුණු දෙයක් කියලා. නැත්තම් අපිට හිතෙන්නේ අපිට තියෙන අඩුපාඩුකම් විතරයි හැමදාම මතක් වෙන්නේ. අපේ ගේ හදා ගන්න තියෙනවා තාම. විභාගේ සමත් වුණේ නැහැ, රැකියාවක් ලැබුණේ නැහැ, ලෙඩක් දුකක් තියෙනවා මේ වගේ පොඩි කාරණා තමයි අපිට බොහෝ විට ජීවිතේ ලොකුම දේවල් විදියට හිතෙන්නේ. ධර්මයේ සඳහන් වෙනවා පින්තුනි මෙන්න මේ දුර්ලභ කාරණේ ලැබුව අවස්ථාවකදී යම් කිසි කෙනෙක් මනස් ලෝකෙ ඉපදෙන්නවා නම් ඒ තැනත්තා හොඳ බුද්ධියක් තියෙනවා නම් ඇස් දෙක හොඳට පේනවා නම් කන් දෙක ඇහෙනවා නම් හැබැයි මේ තැනත්තාගේ උපතින්ම අත් දෙකක් නැහැ පාද දෙකක් නැහැ හැබැයි හොඳට නුවණ තියෙනවා බුද්ධිය තියෙනවා ඇස් දෙක පේනවා කන් දෙක ඇහෙනවා බුදුහාමර සඳහන් කරනවා යම් කිසි කෙනෙක් බුද්ධෝත්පාද කාලයක හොඳ බුද්ධියක් ඇතුව ඉපදෙලා ඉන්නවා නම් අර උපතින්ම අත් දෙකයි පාද දෙකක් නැතුව ඉපදුනත් ඒ උපත ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් කියලා. නමුත් ඔබ බලන්න ඔබට අත් දෙකයි පාද දෙකයි හොඳට තියෙනව නේද? එහෙනම් ඔබ කොච්චර පින්වන්තද නේ? මෙන්න මේ කාරණේ හැමදාම හිතන්න. ඔබ හැම දිනෙකම හැමදාම යනවා කණ්ණාඩිය ළඟට නේ? ඉහළ කොණ්ඩේ එහෙම ලස්සනට පීර ගන්නවනේ, පීර එහෙම දානවා. තමක් නැහැ එකක් කරන්න. හැබැයි ඒක කරන අතරේදී ඔබ හැමදාම හිතන්න මේ කණ්ණාඩියේ තරහා ඉන්නේ අර වගේ වියසිදුරු දෙහිකින් දෙවරක් අහස බලන කණකැස් බෑරෙක් වගේ ඉතාම දුර්ලභ අවස්ථාවක් ලැබපු ඉතාම පින් කරපු කෙනෙක් තමයි මේ කණ්ණාඩි ඉස්සරහා ඉන්නේ කියලා ඔබ ගැන හැමදාම ඔබ හිතන්නේ. එහෙම හිතනකොට ලොකු සතුටක් තමන්ගේ ජීවිතය ගැන ලැබෙනවා නේද? අන්න එහෙම මනුෂ්‍ය ජීවිතයක් ලැබපු කෙනෙක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා තමන්ගේ බුද්ධියෙන් තමයි යන්න පුළුවන් ඉහළටම යන්නට ඕන. ලෝකෙ විදියට අධ්‍යාපනය ලබන්න පුළුවන් නම් අපි උපරිම අධ්‍යාපනයක් ලබන්නට ඕන. භාෂා කීපයක් ඉගෙන ගන්න පුළුවන් නම් උපරිම ලෙස භාෂා ඥානෙ ලබා ගන්නට ඕන. හොඳ රැකී රක්ෂා කරන්නට ඕන. හොඳ යාන වාහන පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක තමයි. සල්ලි තියෙනවා නම් ණය නොවි. ලෝකෙ හොඳම රටකට යන්න පුළුවන් නම් ඒක තමයි. නමුත් ඒ සියලටම වඩා බුදුහාඳුරු අගය කළා තමන්ගේ කුසලය පින දිනු කිරීම. අපි ඇතැම්මිට හොඳ රටකට ගිහිල්ලා හොඳ රැකියාවක් කරලා ඉතාම සුඛෝභෝගී වාහනයක අපි යනවා. යන වෙලාවේදී අපේ හිත අපිරිසිදු වෙලා නම් තියෙන්නේ. කාගෙ හරි ගැනම ලොකු අමනාපයක් නම් තියෙන්නේ. හිතේ රාගයක් නම් තියෙන්නේ. අර තියෙන සතුටෙහි අර තියෙන සැප පහසු ගංගල සතුට ඔබට දැනෙනවද? සතුට දැනෙන්නේ නැහැ පිනතුනේ. දැන් ඔබ ශ්‍රී ලංකාවේ ඉඳලා වෙනත් රටකට ගියොතින් ඔබ නිදා ගන්නකොට වෙන රටක ඔබට හිතෙන්නේ මම මේ හවල් රටේ ඉන්නවයි කියලා. ඔබට කාලයක් යනකම පේන්නේ ශ්‍රී ලංකාවේ තියෙන තමයි පේන්නේ. ඒ රටේ හින පේන්නේ අවුරුදු 10ක්වත් යනකම්. ඔබ මතක් කරොත් තමයි මේ හවල් රටේ මම දැන් එංගලන්තේ ඉන්නේ, මම දැන් ජර්මනි, මම ඇමරිකාවේ, මම කැනඩාවේ ඉන්නේ කියලා හිතුවොත් තමයි ඔබට මතක් වෙන්නේ. නැත්නම් ඒක දැනෙන්නේවත් නැහැ. ඇයි මෙහෙ වගේම ගහකොළ තියෙනවා, වාහන යනවා. මතක් කරොත් තමයි දැන් මේ හවල් රටේ ඉන්නවා කියලා හිතෙන්නේ. නමුත් ඔබේ හිත පිරිසිදු නම් අන්න ඒ සතුට ඔබට දැනෙනවා. ගහකොළක් දකිනකොට, ගංගාවක් දකිනකොට, කුරුල්ලෙක්ගේ හඬක් අහනකොට, ලස්සනට කෙනෙක් ඇඳලා ඉන්නකොට, ලස්සනට වැඩබල කරන අය දැක්කහම, හොඳ ලස්සන අලංකාර ගොඩනැගිලි දැක්කහම පින්නතේ ඔබට සතුටක් ඇති වෙන්නේ ඔබේ හිත පිරිසිදු වෙන්නට වරන. ලෝකේ සමහර රටවල් දිහා බලනකොට පින්නතුනි ඒ රටවල තියෙන පහසුකම් දිහා බලනකොට අපි බනඳ කියනවා සමහරලාදී රටවලදී ඇතැම් විට මේ වගේ රටක ඉපදෙච්ච කෙනෙක් ඒ ශාලාවක ඒ නගරයක ඉඳන් ඈතින්නම් බලනවා නම් ඒ කෙනාට හිතාගන්න බැරි වෙයි මේ මනුස්ස ලෝකෙද කියලා. එයාට හිතේ මේනම් දිවි ලෝකයක් වෙන්නේ නැති කියලා. ඒ තරම් ලෝකයේ තැන් පිනතුනේ තියෙනවා. පරිසරය ලස්සනට හදලා ලක්ෂණ පරිසරයේ විතරක් නෙවෙයි ගහකොළ සතාසියුපාව ඇඳුම් පැනඳුම් ඒ හැමදේම ඉතාම ලස්සන විදියට සරසලා තියෙන තැන් මේ ලෝකේ තියෙනවා. ඒ තැන් පිනතුනි මේ මනුෂ්‍ය ලෝකයේ දිව්‍ය ලෝක වගේ ස්ථාන. නමුත් එවැනි තැනකට අපි ගියත් අපේ හිත අපිරිසුදු නම් අපේ හිත යම්කිසි කෙනෙක් ගැන අමනාපයෙන් නම් ඉන්නේ, කෙනෙක් ගැන ඊර්ෂ්‍යාවෙන් නම් ඉන්නේ, අපිට දැඩි ලෝභයක් නම් තියෙන්නේ, අර අපේ හිතේ තියෙන කොච්චර පහසුකම් කායිකව ලැබුණත් මානසිකව තමන්ට සතුටක් නැහැ. නමුත් මේ වගේ කුඩා රටක අපි හිටියත් අපි ලස්සන ගහකොළත් එක්ක පරිසරයත් එක්ක ඉන්න ගමන් මේ වගේ විහාරස්ථානයක් ඇවිදිලා ඉතාම ප්‍රසන්න ශ්‍රද්ධාවන්ත සිතින් අපි මලක් පහනක් පූජා කරනකොට ඒ දැනෙන මානසික සුවේ පිනතුනේ අර ලෝකයේ ඉහළම සම්පත් වලින් ලැබෙන සතුටවත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ රටේ ඉපදින්න හැටියට අපි හුඟක් වාසනාවන්තයි. ඒ වාසනාවන්ත බව අපි ලැබුණේ අපේ රට ඉන්දියන් සාගරයේ දූපතක් නිසාවත්, අපේ රටේ හුඟක් මැණික් තියෙන නිසාවත්, අපේ රටේ ලස්සන දිය ඇල තියෙන නිසාවත් නෙවෙයි. අපේ රටට වඩා ලස්සන දිය ඇල තියෙන රටවල් ලෝකේ තියෙනවා. අපේ රටට වඩා ලස්සන ගංගා තියෙන රටවල් ලෝකේ තියෙනවා. අපේ රටට වඩා ලස්සන කඳු ගස් තියෙන රටවල් ලෝකේ තියෙනවා. අපේ රට වලට වඩා ලස්සන වටිනා දියවන්තේ රන් රිදී තියෙන රටවල් ලෝකේ තියෙනවා. නමුත් ඒ සියල්ල වඩා අපේ රට වටින්නේ නැහැ. අපේ රට වටින්නේ බුදු දහම සංඝ කියන තෙරුවන වැඩ සිටින රටක්. ඒ වගේම බුදු දහම ස්ථාවර පිහිටි රටක්. ඒ උතුම් සම්බුද්ධ ශාසනය අයිති ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරපු රට. ඒ සම්බුද්ධ ශාසනය ලෝකෙට උරුම කළ දීපු අතීතයේ ජාතියක් සිටි රටක් වශයෙන් උයි ධර්මදීපයේ වශයෙන් උයි ලෝකයේ ලංකාවේ පෙරමුණට යන්නේ. ලෝකේ වෙනත් රටවලට ගියාම ශ්‍රී ලංකාව ඉදිරියෙන් ඉන්නේ තේරවාදී බෞද්ධ රටක් විදියට. බෞද්ධ කොටිය ශ්‍රී ලංකාවේ නිර්මාණය කරපු කොටිය. වෙසක් දවස සමරන වෙසක් දේ වෙසක් දිනය කියලා ලෝකේ ප්‍රචාර වෙලා තියෙනවා. ඒ වෙසක් කියන වචනය සිංහල භාෂාවෙන් ලෝකයේ මිනිස්සු විවහාර කරන පදයක්. මෙන්න මේ මට්ටමට අපේ රට ඉහළ තැනකට ගියේ වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි, අපේ රටේ ගුණධම් නිසා. ඒ තරක් නෙවෙයි, අපේ රටේ ඉගෙන ගියා ගන්න දරුවන් මේ මහා පොළොවත් එක්ක, මේ තෙරුවනත් එක්ක ඉන්න මේ දරුවන් ලෝකයේ කොයි රටකට ගියත් අනිත් සියල්ලම වඩා ඉදිරියෙන් ඉන්නවා. ඔබ ඇතැම් විට අහලා දැකලා ඇති, ලෝකේ සමහර රටවලට ගියාම පේනවා සමහර කුඩා ළමයි ඉන්නවා මාස 14 වෙද්දී, මාස 14 15 වෙනකොට ළමේ මේසේ පුටුවේ වාඩි වෙලා යා හැන්දෙන් ගෑරපුවෙන් කැමතන. තම පුදුමයි සමහර විට උස කුඩු තියලා ඒ කුඩේ බෙල්ට් එකකින් බැඳලා ඒ ළමයා හැන්දෙන් ගෑරුපේ කෑම කනවා. වයස කීයද? මාස 14යි 15යි ඇතැම් විට. අපේ ළමයේ මාස 14න් 15 වෙන්නේ නෙවෙයි, අවුරුදු 4ක් 5ක් ගියත් අපේ ළමයට කාරණානේ. මම මේ උදාහරණයක වෙන්නේ කන්නේ නෙවෙයි. සමහර කෙනෙක් ඇතැම් විට අපේ ළමයට බනිනවා, බලන්න අර ළමයි හරි හොඳයි, අපේ ළමයි හරිම මොඩයි, තාමත් කෑම කවන්න ඕනේ කියලා නේ. නමුත් ඒක අනිත් පැත්ත. එහෙ ඒ මාස 14න් කෑම කන ළමයා අපේ අවුරුදු 5ක් විතර කෑම කවන ළමයා දෙන්නෙකුට ගත්තොත් ඒ ළමයි දෙන්නාම අවුරුදු 16 වෙද්දී ඒ ළමයි දෙන්නගෙන් වැඩිපුර දක්ෂ කොයි ළමයාද? අපේ ළමයි දක්ෂ. අපේ ළමයා සියලුම වරප්‍රසාද ලබාගෙන ලෝකේන සියලුම ළමයින්ට වඩා ඉදිරියෙන් ඉන්නවා. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව තමයි අපේ අම්මල තාත්තල දරුවන්ගේ පිටුපස් ඉඳගෙන දරුවන්ට උනන්දු කරවලා ගහලා බැනලා උගන්වනවා, බුදුන් වන්දවනවා, වැඩිහිටියන්ට වන්දවනවා. මෙන්න මේ සාර ධර්ම ටික නිසා ඒ පිනේ ආනිසංසයෙන්ම ඒ මඟ පෙන්වීම මතම දරුවා සැලකුණු ප්‍රමාණයක් ඉදිරියට යනවා. එංගලන්තයේ, ඇමරිකාව වගේ රටවල, ඒ රටවලම ඉපදිච්ච ඒ රටවලම ජාතිකයන්ගේ ළමයි 10 දෙනෙක් ගත්තොත් ඒ ළමයි 10 දෙනාගෙන් විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් වෙන්නේ 10ට එක්කනයි දෙන්නේ. නමුත් ලංකාවේ ඉපදෙච්ච හෝ ලංකාවේ කෙනෙක් එහෙ ගිහිල්ලා එහෙ දරුවන් ලැබිච්ච අපේ ළමයි කොහොමද? අපේ ළමයි 10 දෙනෙක් ගත්තොත් 8 දෙනෙක්ම වෛද්‍යවරයෙක් හරි ඉංජිනේරුවෙක් හරි. අනිත් හැමදැනම හැම ළමයිටම වඩා අපේ ළමයි ඉදිරියෙන් ඉන්නවා. මේක අමතක කරන්න එපා. අපි බොහෝ වෙලාවට අපේ රට ගැන ඉතර හැඟීමක් නැහැ නේද? අපේ රටේ අඩුපාඩු මේ බොහෝ වෙලාවට අපි කියන්නේ. නමුත් මේ ඉපදෙලින් නැහැ හැම දරුවෙක්ම හුඟා පින් කළා පුදරුවෝ. මොකක්ද ඒ පින? ඒ තමයි ශ්‍රද්ධාවන්ත අම්මල තාත්තලගේ දරුවෙක් වෙලා ඉපදෙන්න මේ දරුවෝ පින් කළා කියලා. ඒ පින පිළිතුරු ලෝකයේ ඉහළ රටක ජනාධිපති කෙනෙක්ගේ දරුවෙක් වෙනටත් වඩා ලොකු පින. සමහර හිතාරුණ අපි දුප්පත් කියලා නේ. අපිට එච්චර සල්ලි නෑ අනේ, ඉතින් අපි දුප්පත් නේ, අර වගේ ඉපදෙන්නේ නැත්නම් කොච්චර හොඳද කියලා හිතනවනේ. නමුත් එහෙම හිතන්නේ බා. ඔබ මේ රටේ වටිනාකම දන්නව නම් ඒ කුඩා කාලේ ඒ පාසුකම් ටික ඒ අපට වරප්‍රසාද අඩු නිසාම අපි මේ ඉදිරියට යන දැක්ම දිහා බැලුවොතින් අපිට සාමාන්‍ය පෞලක උපදින එක හුඟක් වාසි. දැන් අපි හුඟක් පින්කම් කරනවා, මම උනත් හුඟක් පින්කම් කරනවා. මම නැවත මනුස්ස ලෝකයට ආවොත් මම ප්‍රාර්ථනා කරන්නේ මේ ආත්ම භාව විපදිච්ච වගේම දුප්පත් ගෙදරක ඉපදෙන්න. කුඹුරක් තියෙන කුඹුරක් පටන්න පුළුවන්, පොල් ගසුත් නගින්න පුළුවන්, පීනන්න පුළුවන් ඇලකුත් තියෙන ඒ වගේ ගෙදරක තමයි ස්කෝල්ට හැතැම්ම තුනක් හතරක් පහෙන් යන්න තියෙන. අන්න ඒ වගේ ගෙදරක ඉපදෙන තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. ඇයි ඒ ලබන අත්දැකීම් ටික කොළඹ සුපිරි නගරයක ඉපදෙන වා ඉහළ රැකියා කරන දෙමව්පියන්ට ඒ දරුවෙකුට ඒ කිසිම අත්දැකීමක් ලැබෙන්නේ නැහැ. ගහකට නගින්න අවස්ථාවක් නැහැ. කුඹුරට බැහැලා කුඹුරේ කුඹුර කොටන්න මනනික ගා ගන්න පොළ ගහකට නගින්න ඒ කිසිම අත්දැකීමක් ඒ දරුවට ලැබෙන්නේ නැහැ. ඒ නිසා කුඩා කාලේ ඔබ හිතන්න එපා අනේ අපට වැඩ කරන්න තියෙනවා, ගෙදර වැඩ කරන්න තියෙනවා, පයින් ඉස්කෝලේ යන්න තියෙනවා. මේ ඔබ කවදාවත් හිතන්න එපා. ඒ අත්දැකීම් ටික නිසාම ඔබට ලෝකේ ඕනම රටක් කරා ඔබට ඉදිරියට යන්න පුළුවන් අවස්ථා තියෙනවා. ලෝකේ ඉහළටම ආවේ, ලෝකේ ඉහළටම ආපු බුද්ධිමතුන් ඉන්නේ සාමාන්‍ය පෞල් වලින් ආපු අය. ඒ නිසා ඔබට ඒ වුණා දුර ගමනක් යන්න පුළුවන්. ඔබට ඒ ආශිර්වාදය ලැබෙලා තියෙනවා. ඉතින් මේ පින්වන්ත දරුවන් මේ ඉන්න හැම දරුවෙක්ම ඉතාම පින්වන්තයි. ඒ දරුවන්ට උපරිමල අධ්‍යාපනය ලබා දෙන්න ඔබ හැල ඇති යාපනය ප්‍රදේශයේ අධ්‍යාපනයට හුඟක් තැනක් දීපු ප්‍රදේශයක්. ඉංග්‍රීසි කාලේ ඉඳන්ම යාපනය තමයි ඉහළම අධ්‍යාපන නගරය විදිහට සැලකුවේ. යාපනය කොළඹ, ගාල්ල, මහනුවර වගේ. ඔබ දන්නවද යාපනයේ දුප්පත් නිවසක පැල්පතක ළමයෙක් වුණත් ඒ ළමයා කොටිල්ලක දාලා පද්දනකොට අම්මා කියන්නේ මොකද්ද? මේ ඉන්නේ දොස්තර කෙනෙක් කියලා. ගෙදර පැල්පතක ඉඳලා හරි ඒ දරුවා උදේට එළියට බස්සනකොට ටයි එක දාලා ලස්සන ඇඳුම් අඳලා කුහිර දාලා ළමේ එළියට යවන්නේ රජ පැටියෙක් වගේ. ඒ ළමයට හුඟක් ගරු කරනවා. ඔබ චීනෙ ගියොත් දකි චීනෙ බොහෝ පවුලල එක ළමයා ඉන්නේ. ඒ ළමේ මැණිකක් වගේ හදනවා. එක ළමයෙක් හිටියත් ළමයි දහ දෙනෙක් හිටියත් අපි අපේ ළමයි ටිකට හොඳ මඟ පෙන්වීමක් ලබා දෙලා දරුවෝ ඉහිරටම ගන්නට ඕන. අන්නේ ගමන් මගේදී අපට වැරදිච්ච තැන් අපි තේරුම් ගන්නට ඕන. විශේෂයෙන් දෙමෝපියන් විදියට ඔබේ දරුවන්ට නිවැරදි ආදර්ශය දෙන්නට ඕන. දිනපතාම තමන්ගේ නිවසේ උදෑසන බුද්ධ පූජාව තියෙන එක, හවසට දරුවන් සමග විනාඩි 5ක් හරි වන්දනා කිරීම කියන එක දරුවන් එක කරන්න. ඒක දරුවන්ට ලොකු ආශිර්වාදයක්. මෙන්න මේ ආශිර්වාදය නිසාම ඒ දරුවාට අධ්‍යාපනික වශයෙන්, සමාජීය වශයෙන් ලොකු දුරක් යන්නට ලොකු ආදර්ශයක්, ලොකු ආශිර්වාදයක් ලැබෙනවා. මේක අමතක කරන්න එපා. අනිත් දේ තමයි දරුවන්ව නාට්‍ය, ටෙලි නාට්‍ය ළඟ තියලා දරුවන්ගේ මනස විකෘති කරන්න එපා. ඇතැම් විට බණ 10ක් කියලා හාමුදුරු කෙනෙක් දරුවගේ හදන මනස එක ටෙලි නාට්‍යයෙන් ඒ මනස සම්පූර්ණයෙන්ම නැති කරනවා. ඒ නිසා දරුවන්ට ආදරේ නම් දෙමෝපියනුත් ඒව බලන්න එපා, දරුවනුත් ඒව යොමු කරන්න එපා. හොඳට තෝරල බේරල නිවැරදිව විතරක් දරුවන්ට දෙන්න ඔබ උනන්දු වෙන්න. විශේෂයෙන්ම නිවසේ ඉන්න දෙමෝපියන් විදිහට ඔබ පංචශීලය හොඳට ආරක්ෂා කරන්න, හැමදාම තෙරුවන් සරණ යන්න. ලෝකේ අපේ රටවල දැකලා තියෙනවා උපදින බෞද්ධය නෙවෙයි උපදින අබෞද්ධයත් තෙරුවන් හඳුනාගෙන දවසට තුන් වතාවක් පන්සිල් සමාදන් වෙනවා. අපිට ඇතැම් විට එකවරක් සමාදන් වුණත් අපි කියන වැඩේ කියලා නේද? ඔක නිතරම සමාදන් වෙන්න ඕනේ. ජීවිතේ දෙක සැරක් සමාදන් වුණාම ඇති කියලා නේ. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කළ පුණ්‍යාවේ සංග කියලා සූත්‍රයක් තියෙනවා. පින් උල්පත් අටක් ගැන සඳහන් වෙනවා. පුණ්‍ය ගංගා අටක් ගැන. මොනවද ඒ? බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති. බුදුන් සරණ යනවා නම්, දහම් සරණ යනවා නම්, සංඝ සරණ යනවා නම් ඒක පුණ්‍ය ගංගාවක් පිඟුල්පතක් කියලා. ඊළඟ සඳහන් කරනවා පානාතිපාතා පටිවිරතෝ හෝති, අදින්නා දානං පටිවිරතෝ හෝති, කාමයේ සුමිච්ඡාචාරා පටිවිරතෝ හෝති, මුසාවාදා පටිවිරතෝ හෝති, සුරාමේරේ මඤ්ඤපමා දට්ඨානං පටිවිරතෝ හෝති. මෙන්න මේ පස් පව් වලින් වැළකෙන්න, පංචශීලය හොඳට ආරක්ෂා කරන්න. මෙන්න මේ කරුණට මහා පුණ්‍ය ගංගා අටක්. මෙතන විශේෂයෙන්ම පින්නතුනි සීලය ගැන කියනකොට ප්‍රධානම දෙයක් තමයි හොඳට වචනය පරිසම් කරගන්න. අපට තේරෙන සිංහලෙන් කියනවා නම් කට පරිස්සම් කරගන්න. මේක තමයි සීලේ මූලික පදනම. වචනයක් කතා කරනකොට නැවත නැවතත් හිතලා තෝරල බේරල වචන කතා කරන්න. කට පරිස්සම් කරගන්නේ කොහොමද? කට පරිස්සම් කරගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි කටට දාන දේවල් වලින් පරිස්සම් වෙන්න ඕන. අනිත් එක කටින් පිට කරන දේවල් ගැන පරිස්සම් වෙන්න ඕන. කටට දාන දේ නම් උපරිම වුණොත් මේ ජීවිතේ නැති වෙන එක විතරයි. නමුත් කටින් පිට කරන දේවල් එහෙම නෙවෙයි. ඔබ යමක් කියන්න කලින් ඔබ කියන වචනය ඔබට යටත් වෙලා ඉන්නේ. හැබැයි ඔබේ කටින් වචනයක් පිට වුණාට පස්සේ ඔබ කියපු වචනේට ඔබ යටත් වෙනවා. මේක තේරුණාද දැන්? ඔබ වචනයක් කතා කරන කලින් ඔබ කතා කරන වචනය ඔබ යටතේ ඉන්නේ. හැබැයි ඔබ වචනේ පිට කරාට පස්සේ ඔබට ඒ වචනේට වග කියන්න වෙනවා. ඔබ වචනේ සේවකයෙක් වෙනවා. අනේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පච්චවෙක්කීත්වා පච්චවෙක්කීත්වා වාචාය කම්මං කාතබ්බං. වචනයක් කතා කරන කලින් නැවත නැවතත් හිතලා ඒක කරන්න කියලා. විශේෂයෙන්ම අපි මේ ජීවිත අද මේ විදිහට ගත කරන්නේ අතීතයේ කළා වූ මහා පින්කමලාන සංසෘතිය විදිහට. මේ පින කොයි මොහොතේ පල්ලෙහාට වැටෙන්නේ? අපේ ජීවිතේ හරියට අයිස්බර්ග් එකක් වගේ. අයිස්බර්ග් ගැන අහලා තියෙනවනේ? ওই මුහුදේ පාවෙමින් තියෙන ලොකු අයිස් කුට්ටිය තියෙනවා. ඒ අයිස් කුට්ටියේ වතුරෙන් උඩට පේන්නේ බොහොම පොඩ්ඩයි. වතුරෙන් යට හුඟක් තියෙනවා. අන්නේ වගේ තමයි අපේ ජීවිතයත් කියලා කියන්නේ. අර අයිස්බර්ග් එකේ වතුරෙන් උඩට පේන කෑල්ල වගේ තමයි අපට මේ පේන දේවල්. අපි ඉගෙන කියාගන්නේවා, ගේ දොර හදනේවා, රැකී රක්ෂා කරනේවා, ඕනතරේ ඉන්නේවා, මේ ඔක්කොම අයිස්බර්ග් එකෙන් උඩ කොටස වගේ. අයිස්බර්ග් එකෙන් යට කොටස මොකක්ද එහෙනම්? අයිස්බර්ග් එකෙන් යට කොටස තමයි අපි කරන කර්ම ශක්තිය. අපි සසලෙන් ගෙනාවු කර්ම ශක්තිය සහ මේ ආත්ම භාවයේ කරන මනස මුල්ලා කරන කර්ම ශක්තිය තමයි මේ අයිස්බර්ග් එකෙන් යට කොටස. එතකොට අයිස්බර්ග් එකේ යට කොටසට හානියක් වුණොතින් අර උඩ කොටසට බලපෑමක් කරන්න බැරි වෙනවා. අන්නේ යට කොටස වගේ තමයි අපේ කර්ම ශක්තිය. කොයි මොහොතේ අකුසල කර්ම ශක්තියක් ඉස්මතු වේද දන්නේ අපි. අන්නේ නිසා උපරිම කුසල කරගන්න. ආයි කිසිම සමාවක් නැ ඔබටත් මටත් දෙන්නටම අකුසල කර්ම ශක්තිය ප්‍රබල වුණොතින් ওই මහන්සි වෙලා පන්ති ආරිනේ ඔක්කොම ඉවරයි. ওই මහන්සි වෙලා අපි රැකී රක්ෂා කරන්නේ ඔය වැටෙන්නේ එක සුළු මොහොතයි යන්නේ. අපි ගන්න වාහනය, අපි හදලා තියෙන නිවස පහලට වැටෙන්නේ එක තත්පරයක් ගත වෙයි. අන්නේ නිසා බුදුහාඳුර අපට දේශනා කළා නිතරම දානමයන් පුණ්‍ය කිරීවත් වූ දානමය වශයෙන් පරිත්‍යාගයන් කරන්න. හැකිතා බුදුරට තමගේ නිවසේ ඉඳන් තමගේ ඥාතීන්ට පුළුවන් තරම් උදව්වක් කරන්න. ගමේ ඉන්න වැහිටි කෙනෙකුට මාසෙට දවසක් හරි දුප්පත් කෙනෙකුට කෑම පාර්සලයක් හදලා ගිහිල්ලා දෙන්න. සතියේ දවසක් හරි තමගේ දරුවන් සමග පන්සලට ඇවිල්ලා පන්සල සුද්ධ කළා. ඔක්කොම එක දවසේ නෙපා. එක එක දවස් බෙදාගෙන පන්සලට ඇවිල්ලා අඩුම ගානේ පැය භාගයක් පැයක් දරුවන් සමග පන්සලේ ගත කරන්න. ඒක දරුවන්ට ලොකු ආශිර්වාදයක්. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, මේ දානමය පින්කම් විවිධ විදිහට අපිට කරන්න පුළුවන්. කෙනෙකුට හිතෙන්න පුළුවන් අපිට උගත් කල්ලි නෑ කියලා නේද? නමුත් වෙනත් නිවසක පින්කමක් කළත් ඒ පින්කමට තමන් ඉතාම ශ්‍රද්ධාවෙන් සහභාගී වුණොතින් ඒ පින ආනිසංස තමන්ට එහෙමම රැස් කරගන්න පුළුවන්. අනාථපිණ්ඩික සිටුතුමා ජේතවනාරාමයේ පූජා කරන වෙලාවේදී ඒ පින්කම දිහා දැකලා එක්තරා වයසක බ්‍රාහ්මණයෙක් සාදු සිතින් අනුමෝදන් වුණා. සිටුතුමා ඒ පින්කමෙන් සුගතිගාමි වෙන කලින් මේ දුප්පත් බ්‍රාහ්මණය දිව්‍ය ලෝකෙ ගියා කියලා සඳහන් වෙනවා. ඉතින් ඔබත් මේ ලෝකෙ නොඑක් තැන්වල පින්කම් කරනවා. අටමස්ථානය, සොළොස්මස්ථානය, රුවන්වැලිසෑය, ඒ වගේම දන්ත ධාතුන් වහන්සේ, සෝමාවතිය, නාගදීපය, කැලණිය, මේ වගේ නොඑක් තැන්වල දිනපතාම පින්කම් කරනවා. ඔබට ඒ තැන්වලට යන්න බැරි වුණත් ඔබ දවසට විනාඩි දෙකක් හරි හිතලා ඒ හැම තැනම කරන පින්කම් මම අනුමෝදන් වෙනවා කියලා සාදු සිතින් අනුමෝදන් වෙන්න. ඒක ඉතාම ප්‍රබල කුසලයක්. අනිත් පැත්තෙන් හැකිතාක් දුරට පංචශීලය රකින්න. තවත් පැත්තකින් භාවනාමයන් පුණ්‍ය කිරියවත් වූ කියපු විදිහට හැකිතාක් දුරට මෛත්‍රී භාවනා වඩන්න. දවසට අඩුම වශයෙන් විනාඩි දෙකක්වත් සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා සියලු සත්‍යෝ සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරා. මෙන්න මේ ටික තමන් කරනවා නම් හරියට ගෙඩි මල් හැදෙන ගහකට ඔබ ගහේ මුලට වතුර ටික පොර ටික දැම්මා වගේ. ගහකින් ගෙඩි මල් ලෝණ කියලා ප්‍රාර්ථනා කරාට පුද පූජා පැවැත්වුවට ගහේ කෙළවරින් ගෙඩි මල් එන්නේ නැහැ. ඔබ එහෙනම් මොකද කරන්න ඕන? ඔව්, ඔබ කරන්න ඕන ගහේ මුලට පොර ටික, පස් ටික, වතුර ටික ලං කරන්න ඕන. අන්න ඒ වගේ ඔබේ ජීවිතේ නැමැති ගහට තියෙන පොර ටික, පස් ටික, වතුර ටික, සූර්යාලෝකය වගේ තමයි ඔබ කරන මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාව. ඒ තුන අතරිනුත් විශේෂන මෛත්‍රී භානාව ප්‍රබලම කුසලයක් වඩපත් වෙනවා. තමන්ගේ ජීවිතයේ කුසලයේ දිනු කරගන්න. මෙන්න මේ විදියට තමන් පින්කම් කරනකොට තමන්ගේ ජීවිතයේ මංගල කරුණු රාශියක් සිද්ධ වෙනවා. අම්මට තාත්තට සලකනවා, දැහැමි ජීවිතයක් ගත කරනවා, මත්යන් වලින් වෙන් වෙනවා, ධර්ම සාකච්ඡා, ධර්ම ශ්‍රවණ ආදී කරනවා. මේ වගේ දිනපතාම තමන්ට ආශිර්වාද වෙන දේවල් තමන්ගේ නිවස පුරාම සිද්ධ වෙනවා. නිවසේදී මේ චරසමගේ ගංගා කඩු වෙනවා, අමනුස දෝෂ අඩු වෙනවා, ලෙඩ දෝෂ අඩු වෙනවා. තමන්ගේ නිවස, තමන්ගේ ගෙදර දිව්‍ය ලෝකයක්, බ්‍රහ්ම ලෝකයක් කරගන්න පුළුවන්. මේව දරුවන්ට ලොකු ආශිර්වාදයක් වෙනවා. ඒ නිසා හැකි තාක් දුරට මේ කුසල කරන්න. ඇයි අපි හැම කුසල කර යුත්තේ? මේ කුසල කරන තරමට ඉද මොදති මේ ලෝකයේ වශයෙන් සතුට වෙනවා, පෙච්ච මොදති පරලෝකයේ වශයෙන් සතුටටපත් වෙනවා. පුඤ්ඤං මේ කතන්තේ මොදති මා විසින් මේ වගේ පින් කළා කියලා උභයත්ත මොදති දෙලොවම සතුට වෙනවා, පරලොව ගිහිල්ලා වඩා මේ කෙනා සතුට වෙන කෙනෙක් බවට පත් වෙනවා. අනිත් දේ තමයි පින්තුනි, මේ වගේ පින්කම් කරන්න අපට ලැබෙන වාසිය මොකද්ද? මරණයෙන් පස්සේ අපේ දුගතිගාමි වෙන ස්වභාවය අඩු වෙනවා. ඔබ දන්නවද ලෝක ජනගහනේ දැන් කීයක් ඉන්නවද? ලෝක ජනගහනේ කෝටි 700ක් ඉන්නවා. දිනකට ලෝකේ කී දෙනෙක් ඉපදෙනවද? දිනකට ලෝකේ ලක්ෂ 2ක් ඉපදෙනවා. දිනකට කී දෙනෙක් මරණයට පත් වෙනවද? දිනකට ලක්ෂයක් මරණයට පත් වෙනවා. කෙනෙක් දවසට කී වතාවක් හුස්ම ඉහළට පහළට ගන්නවද? නිරෝගීමත් කෙනෙක් 22000 වාරයක් දවසට හුස්ම ගන්නවා පිළ කරනවා. ලොකු වාර ගණක් නේ. එහෙනම් අපි එක පාරක් හුස්ම අරගෙන පිළ කරනකොට ලෝකේ කී දෙනෙක් මිය ගියලද? ලෝකේ 4 දෙනෙක් හෝ 5 දෙනෙක් මිය ගියද? මිනිස්සු සත්තු නෙවෙයි. සත්තුන්ගේ ප්‍රමාණ සීමාවක් නෑ. ඒ 4-5 දෙනෙක් හුස්ම අරන් පිට කරන වෙලාවේ මිය යන්නේ කොහෙද ඉපදෙන්නේ? ඔබ දන්නවද? ඒ මරණයට පත් වෙන බොහෝ දෙනෙක් දුගතිගාමී තැන්වල අපායේ ඉපදෙන්නේ. ඒ අන අයගෙනුත් වැඩිපුර ප්‍රමාණයක් ඉපදෙන්නේ කොහෙද? പ്രേත ලෝකේ. പ്രേත ලෝකේ ඉපදෙන හේතුව ඇයි? പ്രേත ලෝකේ ඉපදෙන ප්‍රධානතම හේතුව තමයි දැඩි ලෝභය කියන කාරණේ. කොමකට ලෝභ කළද? වෙනත් ඇඟේ දේවල් වලට ලෝභ කළද? නැහැ, තමන්ගේම දේපල වලට, තමන්ගේම ඉඩමට, තමන්ගේම ගෙදරට, තමන්ගේම දරුවන්ට, තමන්ගේම බැංකු පොතේ තියෙන සල්ලි ටිකට ආසා කළා. මරණයත් එකම ඉපදෙන්නේ, ගෙදරම ඉන්න කාමරේම ඉපදෙන්නේ. දුර යන්නේ. ඉපදিলা කාලයක් යනකම් මෙයා දන්නේ නැහැ දැන් කොහෙද ඉපදෙන්නේ කියලා. එයා තාම හිතන් ඉන්නේ මනස ලෝකෙ ඉන්නේ කියලා. දැන් ගෙදරට කරදරෙනකොට, ගෙදරයි දුම්මල සාම්බ්‍රාණි විලක් වරගෙන වැඩේ පටන් ගන්නකොට තමයි මතක් වෙන්නේ දැන් මනස ලෝකෙ නෙවෙයි ඉන්නේ කියලා. එතකොට ඉතින් යන්න වෙනවා ගෙදර. පින්නතුනි එතෙන්ට වැඩනකම් ඉන්න එපා. අපේ ගමේ අපි කුඩා කාලේ පටන්ම දාන්න දුන්න හුඟා පින්නතුන් මේ ඉන්නේ. ඔබ මිය ගියාට පස්සේ ඔබ වෙනුවෙන් දානයක් දෙන්න පුළුවන්, ඒක අමාරු නෑ. නමුත් ඒ දාණයම ඔබව ගොඩ ගන්න බෑ. ඒ දාණය පින් අනුමෝදන් කරනකොට ඔබ ඇතැමිට දුගති ගාමී තැනක ඉන්නව නම් සමහරට ඔබව ගොඩ ගන්න බෑ. ඒ නිසා ඔබ ගොඩ ගන්න පුළුවන් සමය හේතුව තියෙන ඔබේ අතේමයි. අන්න ඒ නිසා මරණයට පත් වෙන කලින් හැකි තාක් දුරට ලෝභකම් අඩු කරගන්න. තමන්ගේ දරුවන්ට සලකන වගේම මෛත්‍රිය දිනු වෙනවා නම් අනිත් අයගේ දරුවා කෙරෙහි තමන්ගේ දරුවා දැසම බලන විදියාකල්පයෙන් බලන්න. මේ වෙනත් කෙනෙක් ළඟ ඉන්න දරුවා ගියාත්මය ඔබේ දරුවා වෙන්න පුළුවන්. ඔබේ අතේ ඉන්න ළමයා ඊළඟ ආත්ම භාවයේ වෙනත් කෙනෙක්ගේ අතේ ළමයෙක් වෙන්න පුළුවන්. ඔබේ අතේ ඉන්න දරුවා හැමදාම ඔබටයි තියෙන්නේ. මේ ආත්ම භාවයේ ඔබේ ළමයා මෙහෙම ඉන්නව, අල්ලපු ගෙදරත් එක රණ්ඩු වෙවෙ ඉන්නව නේද? ඊළඟ ආත්මයේ මේ ළමයා ඒ ගෙදර. එහෙ ඉඳලා මේ පැත්තට රණ්ඩු වෙනවා ඊට පස්සේ. මේ වගේ සසර ගමනක් අපි යන්නේ ඒ නිසා අනිත් අයගේ දරුවනුත් තමන්ගේම දරුවන්සේ බලන්න පුළුවන් විදියට මනසක් ඇති කරගන්න. තමන්ගේ දරුවා විභාග පාසලකට සමාන සතුට වෙන වගේම අනිත් දරුවනුත් විභාග සමත් වෙනට උදව් කරන්න, සතුට වෙන්න, අනිත් දරුවන්ගේ උපන්දින වල සුබ පතන්න. තමන්ගේ දරුවගේ උපන්දිනේ බෝධි පූජා තියනවත් එක්කම එදා උපන්දින සමරන සියලුම දරුවන්ට ආශිර්වාද කරන්න. මේකෙන් තමන්ගේ දරුවන්ට ලොකු ආශිර්වාදයක් වෙනවා. ඔබේ දරුවාට උගන්නන ගමන් පුළුවන් නම් තවත් ඒ වයසේ ඉන්න දුප්පත් දරුවෙකුට අවුරුද්දට සැරයක් හරි පොට් එකක් අරන් දෙන්න, සපත්තු කුට්ටමක් අරන් දෙන්න. ඒක ඒ දරුවට ලොකු ආශිර්වාදයක් වෙනවා. ඉතින් මේ වගේ පින්දහම් කරන්න කරන්න මොකද වෙන්නේ? අපේ ජීවිතයේ සතුට, සැනසීම, නිරෝගී භාවය වැඩි වෙනවා. අන්න ඒ සියලුම පින්කම් කරන පුණ්‍යක්ෂේත්‍රය ගමේ තියෙන පින්කෙට තමයි පන්සල කියලා කියන්නේ. අන්නේ පන්සලට පින්තුන් නිතර සලකන්න, දෑත් දෙක එකතු කරලා වඳින්න, පන්සල ළඟ යනකොට ගරු කරන්න, පන්සල ලස්සනට තියාගන්න, තමන්ගේ ගෙදරටත් වඩා ලස්සනට පන්සල ලස්සනට තියාගන්න උනන්දු වෙන්න. අපි දන්නවා සමහර අය ගෙදරට අලුත් ගහක ගෙඩියක් හැදුනත් ඉස්සෙල්ලාම පන්සලට ගෙනත් දෙනවා. මලක් හැදුනත් ඒ මල පන්සලට පූජ කරන්නේ. ඉතින් පන්සල කියලා කියන්නේ ගමේ පූජනීය ස්ථානය. ඒ පන්සල ලස්සනට ආදරෙන් තියාගත්තොත් තමයි ගමේ ඉන්න අයගේ ගුණධම් දිනු වෙන්නේ. ගුණධම් දිනුනොටින් තමයි අධ්‍යාපනයෙන්, ආර්ථිකයෙන්, සෞඛ්‍යයෙන් මේ හැම කාරණාවකින්ම අපි ඉදිරියට යන්නේ. අන්න එහෙම අපි පිනින් පොහසත් වුණොතින් අපේ මේ ආත්ම භාවය අමතක විතරක් නෙවෙයි, ධර්මයේ සඳහන් වෙනවා හොඳට සිල්වත් වෙන්න, දාන ආදී පින් දහම් කරන මනුෂ්‍යයන් දෙස ආත්ම භාවය අමතක අත්ලත් බලාගෙන ඉන්නවා කියලා. අපිට මේ ආත්ම භාවය අමතක සතුරු කරන්න විතරක් නෙමෙයි වෙලා තියෙන්නේ. අපිට ගිය ආත්ම භාවය අමතක අපි දිහා බලාගෙන ඉන්නේ සුගතිය ඉඳගෙන. ඇත්තටම අපි අද මේ සුගතිය ගත කරන්නේ හිතන්න එපා මේ ආත්ම භාවය අමතකත් හින්ද කියලා. අපි අද සුගතිය ලැබලා තියෙන්නේ කලින් ආත්ම බහල අම්මල තාත්තල කරපු උදව් නිසා. අපි මේ ආත්ම භාවයේ අම්මගේ කුසේ මේ පිළිසින ගන්නකොට මේ පිළිසින ගණතිමිත විඥානය ඇස් දෙක අන්ධ වෙනතිමිත විඥානයක් නම් මන්ද බුද්ධික වෙනතිමිත විඥානයක් නම් උපතින්ම ආබාධිත දරුවෙක් නම් ඇතැමිට අම්ම තාත්ත හොඳ වෛද්‍යවරු වුණත් ඒ අම්ම තාත්තට වෙනසක් කරන්න බෑ. දරුවා ආබාධිතයි. එහෙනම් ඇත්තටම මේ හොඳ විඥානයක් කුසල සාගත විඥානයක් මේ ආත්ම භාවයේ මව කුසට ජනිත කරන්නට ඇත්තටම අපට උදව් කළ තිනේ කවුද? අපේ ගිය ආත්ම භවවල අම්මල තාත්තා. එහෙනම් අපි මේ ආත්ම භාවයේ අම්මට තාත්තට විතරක් නෙවෙයි ගිය ආත්ම අම්මල තාත්තලාට පින් වැඩෙන විදිහට අපට කාලය ගත කරන්න වෙනවා. බුදුහාම දේශනා කළා මේ ලෝකේන සියලුම සත්‍යයන් අතුරින් තමන්ට මව නොවෙච්ච, පියා නොවෙච්ච, දුව පුතා නොවෙච්ච, සහෝදර සහෝදරියන් නොවෙච්ච කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ කියලා. ඒ තරම් අති දීර්ඝ කාලයක් අපි මේන ගමනේදී අපේම ඥාතීන් තමයි මේ හැම තැනම ඉන්නේ. අන්න ඒ වෙන සත්‍යයක් මත පිනතුනි හැකි තාක් දුරට තමන්ගේ නිවසයට උදව් කරන වගේම අනිත්යටත් උදව් කරන මානසිකත්වයේ ඉන්න. අනිත් පැත්තෙන් නිතරම නුවණ දියුණු වෙන වැඩ කරන්න. අද ලෝකේ ඉතාම අඩු වයසෙන් නුවණින් දැනුමින් ඉතාම ඉදිරියට යන කාලයක් ලෝකයයි. ඔබ හලති අවුරුදු 13ක ළමයෙක්, ඉන්දියන් ජාතික ළමයෙක්, ඇමරිකාවේ මයික්‍රොසොෆ්ට් ආයතනයේ විධායක නිලධාරියෙක් බවට පත් වුණා වයස 13යි. ශ්‍රී ලාංකික පිරිමි ළමයෙක් වයස අවුරුදු 9යි නාසා ආයතනයේ තානාපතිවරයෙක් වුණා අවුරුදු 9යි. ඉන්දියන් ජාතික ළමයෙක් ඉන්නවා පණ්ඩිත කෞටිල්‍ය පණ්ඩිත කියලා අවුරුදු 6 ඉඳන් එයා ලෝක විද්‍යාව ගැන මහාචාර්යවරුන්ට දේශනා කරනවා. හැබැයි පින්තුනි මේ සියයටම වඩා ලංකාවේ ළමයෙක් ඉදිරියට ගිහිලිනවා අවුරුදු 3.5යි වයස. අවුරුදු 4ටත් වඩා අඩුයි මේ ළමයා ප්‍රඥාව පිළිබඳව කරුණ සාකච්ඡා කරනවා. බුදුදහමේ තියෙන පරිසම්පාදයේ ශූන්‍යතාවයේ අනිත්‍යතාවයේ චතුරාර්ය සත්‍ය මේ වගේ ගැඹුරු සංකල්ප විස්තර කරන වයස කීයද? අවුරුදු 3.5යි. ඒ ළමයට අකුරක්වත් ලියන්න බෑ තාම. අර ඉන්න සියලුම ළමයි පසු කළා මේ ඉන්න ලංකාවේ ඉන්න මේ කුඩා දියණිය සියල්ලක්ම පසු කළා ඉන්නවා. දුක හටගන්නේ කොහමද? රූපයක් දකිනකොට මොකද්ද වෙන්නේ? මේ වටහපත කියන්නේ මොකද්ද? ඒක ප්‍රඥාවෙන් දකින්නේ කොහමද? විඥාණයෙන් දකින්නේ කොහමද? මෝඩයන් දකින්නේ කොහමද? මේ ළමයා බණ 100කින් හාමුදුරුව කෙනෙක් කියන බණ මේ ළමයා විනාඩි 5කින් විස්තර කරනවා. එතකොට මෙන්න මේ මට්ටමට අපට ප්‍රඥාවෙන් අභිෂේක කරන්න ලෝකේ කිසිදු අධ්‍යාපනයකින් පුළුවන් කමක් නැහැ. එතනින් ඉදිරියට යන පුළුවන්කම තියෙන්නේ මේ බුදුදහමත් එක පමණයි අපට. කොයි විශේෂ ධාරාවකින් අපි ඉදිරියට ගියත් අපි රිසර්ච් එකක් කළා මාසයක් දෙකක් යනකොට ඊළඟ කෙනා ඊට වඩා රිසර්ච් එකක් කළා ඉදිරියට ගියා. අපට නම් ධර්මයෙන් ඉදිරියට ගියොතින් ඒ කිසිදු කෙනෙකුට නොදෙවෙන විදියට අපි ප්‍රඥාවෙන් ජීවිත ජය ගන්න පුළුවන්, දුකෙන් නිදහස් වෙන්නත් පුළුවන්, ලෝකෙට පිහිට වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබේ ළඟ ඉන්න දරුවත් ඒ වගේම සතර පින් කරලා ප්‍රඥාව දිනු කලෙන දරුවන් තමයි ඔබේ ළඟ ඉන්නේ. කොයිතරම් විදි අඩුපාඩුකම් තිබුණත් හිතන්න එපා, දරුවා මොඩේ කියලා හිතන්න එපා. ඒ දරුවට හොඳට ප්‍රඥාව ලබා දෙන මඟ පෙන්වීමක් ඔබ කරොතින් මේ ලෝකෙම ජය ගන්න පුළුවන් ඒ දරුවාට. ඉතින් මේ පින්වත් දරුවා හොඳට ධර්මයෙන් ඉදිරියට යවන්න. ඒ දරුවන්ට බෝසෙවනේ බුදුමැදුරේ චෛත්‍ය මැදුරේ චෛත්‍ය මළුවේ ඒ ආශිර්වාදය, ඒ සෙවන, ඒ තුනුරුවන්ගේ රැකවරණ ලබා දෙන්න. ඒ දරුවන් අධ්‍යාපනයෙන් පුළුවන් තරම් ඉදිරියට යවන්න. තමන්ගේ ගමේ අසල්වැසි දරුවන් අමාරු සංවලින් අපහසුයෙන් ඉන්නවා නම් පුළුවන් තරම් ඒ දරුවන්ට උදව් කරන්න. ඇතැම් විට ඔබ වයසට ගියාම ඔබේ දරුවන්ටත් වඩා ඒ අල්ලපු ගෙදරින් ළමයා ඔබට සලකයි. සැලකිලි බලාපොරොත්තු වෙන්න එපා. ඒ දරුවා යුතුකම් කලයි. ඔබ පුළුවන් තරම් නිතරම තමන්ගේ දරුවා දෙදෙනා රකින්න වගේම තවත් දරුවෙකුට, තවත් වයසක කෙනෙකුට, තවත් අසරණ කෙනෙකුට නිතරම පිහිට වෙන්න බලාගෙන ඉන්න. මිනිස්යන්ට විතරක් නෙවෙයි, තමන්ගේ ගමේ ඉන්න බල්ලෝ ටික පූසෝ ටික ගැනත් බලන්න. ඒ සත්තුන්ටත් මාතර සැරයක් හරි බලු කපුටු දානියක් දෙන්න. ඒ සත්තුනුත් මේ ලෝකේ ඉන්න අය. පින්නතුනි, මේ වගේ දේවල් තමන් කරනකොට තමන්ගේ හිතේ කුසලයේ හුඟා දිනු වෙලා මේ ජීවිත කාලයේම නිරෝගී බව දිගාසිරි ලැබෙනවා. සතරගත ඥාතීන් පින් අපේක්ෂාවෙන් ඉන්න අය ඒ පින්කම් දිහා බල සතුට වෙනවා. ඔබේ ජීවිත දිනෙන් දින දියුණු වෙනවා. මේ සම්බුද්ධ ශාසනය තුළ තමන්ට අප්‍රමාදීව ගුණධම් වඩන්නටත්, තමන්ට දුකෙන් නිදහස් වෙන්නටත්, සසර ගමන සුවපත් කරගන්නටත් මේ පින්කම් අප හැම දිනාටම ආශිර්වාදයක් වෙනවා. ඉතින් එහෙම කටයුතු කරන්න ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ පින්තුනද මේ බොහෝ දිනෙහි ඉමා ශ්‍රද්ධාවෙන් බොහෝ දිනේ මේ විහාරස්ථානයට ආවා. තමගේ ආදරණීය දරුවනොත් එකතු කරගෙන මේ ආපිය ඉතාම වටිනවා. දරුවෝ නිදාගත්තත් කමන්නේ. නිදාගත්තත් ඒ දරුවට මේ දහමෙහි තුනුරුවන්ගේ ආශිර්වාද ලැබෙනවා. ඔබ කිව්වොත් එතැමිට පුදුම වෙයි. සමහර රටවලදී අපි දැකලා තියෙනවා පන්සලක ආගමික කටයුත්තක් කරනකොට ඒ කරන භාෂාව දන්නේ නැති අයත් වෙනත් ජාතික ඇවිල්ලා ඒ පින්කම් කරන අය මැදට වෙලා වාඩි වෙලා ඉන්නවා. ඇයි එහෙම ඉන්නේ? ඇයි විශ්වාස කරනවා? අනිත් පින්කම් කරන අය මැද ඉන්නකොට ලොකු ශක්තියක්, ආධ්‍යාත්මික ශක්තියක් එනවා. අන්නේ ශක්තිය ලබා ගන්න කියලා අනිත් අය ඇවිල්ලා වාඩි වෙලා ඉස්සර පියාගෙන ඉන්නවා. ඇතැමිට අපේ අමල තාත්තට එච්චරාගේ නෑ පන්සලක පින්කමක් කරනකොටනේ. ඇතැමිට පන්ති යන තියේ කියයි, පාඩම් කරන තියේ කියයි, අනේ දරුවට මහන්සිය ඉතින් නිදිය ගන්න කියයි. එහෙම නේනේ. එහෙම කියන්නේ අපේ පින්තුණි. නිදියගෙන ඉන්න ළමයි හරි වඩාගෙන හරි ඒ පන්සල්වල පින්කම් කරනට ඇවිල්ලා ඒ දරුවට ආශිර්වාද ලබා දෙන්න. කඩන පින්කමක් යනකොට දරුවා වඩාගෙන හරි ඇවිල්ලා නිදිමතේ හරි කමන්නේ දරුවට කියලා කඩනට අත ගස්සන්න. අපේ ජීවිතවල පළමුවම කරන පින්කම තමයි කඩන පින්කමනේ. ඇතැමිට අපි ඇවිදින්නත් කලින් කුඩාම කාලේ ගෙදරදී කළා කරන පින්කම තමයි කඩන පින්කම කියලා කියන්නේ. කඩනයක් කොහේ ගියත් බෙර සද්දය ඇහෙනකොට කැටවල තියෙන සල්ලි කඩාගෙන ඇවිල්ලා අපි නේද ඒ කටිනේට දාලා අපි අත ගහලා බොහොම සතුටෙන් ඒක අනුමෝදන් වෙනවා. ඉතින් මෙතනින් ආරම්භ කරන පින්කම් තමයි අපි ලෝකේ බොහෝ රටවල් ගියාට පස්සෙත් ඒ රටවලත් පින්තුනි ඔබ පුදුම වෙයි. සමහර රටවල අය ශ්‍රී ලංකාවෙන් ගිහිපු අය කරන පින්කම් දිහා දැක්කහම ලංකාවට වඩා හුවාක් මහන්සියල හුවාක් ලස්සනට කැපවලේ පින්කම් කරනවා. ඉතින් ඔබත් ලංකාවේ ඉන්න හැටි ඔබ තවත් ඒක උනන්දුවෙන් කරන්නට ඕන. ඒක ඔබේ ජීවිත ලොකු ආදර්ශයක්, ආශිර්වාදයක්, ආලෝකයක් වෙනවා. ඉතින් එහෙම කටයුතු කරන්න අපි දිනෙන් දින අදිස්ථාන කරගනිමු. මේ උතුම් පින්කම ලංකාවේ අපදමින් මිය ගොස් පින් බලාපොරොත්තු වෙන සිටින සියලු ඥාතිවද මේ පිනෙන් සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු ගාථාව කියලා ඔබ හැම දෙනාගේම ඥාතීන් හොඳට සීපත් කරගන්න. ඔබ නමින් මිය ගිහපු ආච්චි සිය වෙන පුළුවන්, අම්මල තාත්තල වෙන පුළුවන්, නැන්දල මාමල වෙන පුළුවන්, දරුවෙක් වෙන පුළුවන්. ඒ හැම දෙනාම මේලා හොඳට අරමුණු කරගන්න. තමන් හොඳට බුද්ධ පූජාවට සහභාගී වුණා, මේ අටපිරිකරට අට ගහනවා, මේ හැම දෙයකම ලබන පින ඒ තමන්ගේ මීගේ ඥාතීන් මේ පින සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. මේ පින සුවපත් වෙන ඥාතීන් වෙත්නම් ඒ හැම දෙනෙක්මත් මේ පින සුවපත්ව අවසන උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන ප්‍රතුමෙන් අපේ මීගේ ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේ. රැස්කරගත් නියුතුම් පින සම්මදෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව ඔබ හැම දෙනාටම දෙවියන්ගේ දැහැම රැකවරණ ආශිර්වාදය සලසා දෙත්වා කියන ප්‍රතිමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ගාථාව කියලා ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදින්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. හොඳයි, මේ පිනතුන් ඉතාම ශ්‍රද්ධාවෙන් විහාරස්ථානෙට පැමිණිලා තෙරුවන වෙනුවෙන් කිමහත් ශ්‍රද්ධාවෙන් මල් පහන් සොඳු දුන් ගිලන් ප්‍රසාදිය පූජා කළා. ඒ සිද්දකලාව පින් සමතුලෙන් ජනිත කරගන්නා වූ උතුම් පුණ්‍ය ඵල හේතුවෙන් පිනතුන් හැම දිනාට මේ ලෝකයේ වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නයේ තිර ජීවනයේ සැරසේවා. පරලෝ ජීවිත සුභතිගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැරසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුක්ඛං පන්තාච නින්දුක්ඛා භයං පන්තාච නිබ්බයා සෝකං පන්තාච නිස්සෝකං හොන්තු සම්බේ පිපානිනෝ. නෙත තැන තිල්ල බුදු හිමිරුව දැකීමය ගත තැන තිල්ල බුදු හිමි හට වැඳීමය සිත සැන සිල්ල බුදු හිමි ගුණ සිතීමය බව සැන සිල්ල